දිනසීය ආණ්ඩුව ඇතුලේ අපි හිටියේ නැහැ. හැබැයි අපි ආණ්ඩුව ඇතුලේ ඉන්නේ නැතුණාට දිනසීයෙන් ජනතාවට යමක් කරගන්න මැදිහත් වීමක් කළා. ඒ මැදිහත් වීමේ ප්‍රතිඵල ලෙස යන්තම් පුළුවන් වුණා 19 සම්මත කරගන්න. ඒකත් කප්පාදු කළා තමයි සම්මත කරන්න පුළුවන්කම. දැන් මොකද වෙලා තියෙන්නේ? දිනසීය පැනලා මාස දෙකකට කිට්ටුයි. දැන් අලුත් පාර්ලිමේන්තුවක් ඇත්තෙත් නැහැ. දීප කොරන්දිටු කරන්නේත් නැහැ. නිකන් ගට අරාජික කරමින් ඇදගෙන ඇදගෙන යන පටන් ගන්න තියෙනවා. එනකොට අපරක ඇමති මණ්ඩලයේ ආපෝසර 82 දක්වා වැඩි කරලා තියෙනවා. දැන් කවුද මේ ඇමති මණ්ඩලයේ ඉන්නේ? පහුගිය ජනවාරි මාසේ 8 වෙනිදා අපරේ ජනතාව පරාජය පත් කරපු සංධානයේ මහත්වරුන්ට ආපහු ඇමති ගන්න මේ ඒගොල්ලන්ගේ ආණ්ඩුවක් හදමින් ඉන්නවා වර්තමාන පාලනය.